මීතිරිගල නිස්සරණ වන සංරක්ෂණ මණ්ඩලය වෙනුවෙන් එහි ගරු සමලේකම් R.A. විමලසේන මහතා විසිනි. සම්මා සම්බුද්ධ ශාසනය ඒකාලෝක කරමින් මීතිරිගල නිස්සරණ වනසෙනසුන දහම් සුවදින් සිල් සුවදින් සුගන්ධවත් කරමින් වැඩ සිටි අපවත් වී වදාළ අතිපූජ්‍ය මාතර ශ්‍රී ඥානාරාම නායක මාහිමිපාණන් වහන්සේ මේ යුගයේ ලොව පහළ වූ මහා පුරුෂයාන කෙනෙකි. උන්වහන්සේගේ දර්ශන මාත්‍රය නිරතුරුව අපට සිහිගැන් වූයේ ධර්මසේනාධිපති සැරියුත් මහරහතන් වහන්සේ හා මහා පුරුෂ ලක්ෂණයෙන් අනූන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැනි උතුමන් වහන්සේලාය. වසර 25ක් මීත්‍රිගල නිස්සරණ වනසෙනසුන ඇසුරු කළ ගිහි පැවති උභය පිරිසට සද්ධර්ම අමෘතය බෙදා හරිමින් ඔවුන් සමත විදර්ශනා භාවනාවෙහි හික්ම වූ උන්වහන්සේ මෛත්‍රියේ මහා ප්‍රතිමූර්තියකි. උන්වහන්සේගේ ඇසුර ලැබූ අපට සම්මා සම්බුද්ධ ශාසනයේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නොබදව ලැබුණි. මෙත් සිසිල මුසු වදන් වැල තුලින් උන්වහන්සේ අපගේ දහම් පිපාසය සංසිඳුවමින් කළ දේශනාවන් නිසා මීත්‍රිගල නිස්සරණ වනසෙනසුන අපට දෙව්රම් වෙහෙර බඳු විය. සසුන් බඹසර වසන බුදුපුත් මහසඟරුවනට සිව්පසයෙන් උපස්ථාන කිරීම සඳහා අප යොමු කළ මාර්ග උපදේශකයානු උන්වහන්සේය. උන්වහන්සේ හමුවට පැමිණි විට අපගේ සිත් හසර බලා දහම් දෙසීමේ ගුණය උන්වහන්සේ සතු විය. දිනක පූගොඩ P.N. කරුණාරත්න මහතා උන්වහන්සේ හමුවට පැමිණියේ පෙරදින තමන්ට සිදු විශාල ධනහානියකින් පීඩා විඳීමෙනි. නායක හිමිපාණන් වහන්සේට වැඳ එකත් පසෙක සිටි කල්හි උන්වහන්සේගේ මොයින් පිට වූයේ මහත්මයාට ඊයේ විශාල පාඩුවක් වුණා නේද යන්නයි. එහිදී ඇති වූ සාකච්ඡාවෙන් කරුණාරත්න මහතාගේ නිස්සරණ වනසෙනසුනට තිබූ ඇල්ම දෙගුණ තෙගුණ විය. ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවට 30 වසර පිරණ දින අප නායක මාහිමිපාණන් වහන්සේ ගල්දුවේ යෝගාශ්‍රම මධ්‍යස්ථානයට වැඩමවාගෙන යාම සඳහා අප මණ්ඩලයේ සේරසිංහ මහත්මා පැමිණියේය. වෙනත් කිසිම දිනක නොමැතිව නායක මාහිමිපාණෝ එහි යන්නේ කිනම් මාර්ගයක් ඔස්සේද යයි එදා විමසූහ. යන පාර පිළිබඳව විස්තර කළ විට ඒ පාරෙන් යන්න ලැබෙයිද යන පැනේ උන්වහන්සේ විචාලසේක. ඇත්තෙන්ම පාර ගංවතුරෙන් යටවී ගමන යන්නට සිදු වූයේ වෙනත් මගකිනි. ගරු මාහිමිපාණන් වහන්සේට දායක මණ්ඩලයේ අයෙකු හමුවීමට අවශ්‍ය වුවහොත් පැය 24ක් යන්නට මත්තෙන් ඔහු උන්වහන්සේ හමුවට පමුණුවා ගැනීමේ ශක්තියක් පැවතිනි. දීපන්ගොඩ P.S. කොතලාවල වෙදමහතා නාහිමිපාණන් වහන්සේට නිරතුරුව වෙද හෙදකම් කළ වෛද්‍යවරයෙකි. නායක හිමිපාණන් වහන්සේට වෙදමහතා හමුවීමට අවශ්‍ය වේ නම් පෙරදින රැයේ උන්වහන්සේගේ රුව වෙදමහතාට පෙනෙන බව වෙදමහතා අප සමග පවසා ඇත. මෙවැනි අවස්ථා බොහෝය. යෝගාවචරයන් වහන්සේලාට පමණක් නොව දහමට නැමුණු සැමටම උන්වහන්සේ වැඩ සිටි කුටිය දහම් තක්සලාවක් විය. වයෝවෘද්ධව රෝගීව වැඩ සිටි මොහොතේ පවා වෛද්‍ය උපදෙස්ත නොතකා තමන් වහන්සේ හමුවට පැමිණි සෑම ධර්ම අවවාදෙහි හික්ම වූයේ ලෞතුරා බුදුසිරිත සිහිපත් කරවමිනි. උන්වහන්සේගෙන් සමත විදර්ශනා භාවනා කර්මස්ථාන ලබා ගිහිගෙදර සිටම චිත්ත ශක්තියේ උත්තරීතර ඵල ලබාගත් අය බොහෝය. එපමණකු දුනොව උන්වහන්සේගේ මෙත් සිසිලෙන් නිස්සරණ වන සෙනසුනෙහි වනසිව්පා සත්තු පවා සැනසුනාහ. නිරන්තරයෙන් දබරවන රිලා වඳුරු කැල උන්වහන්සේගේ මෙත් දහරින් සාමකාමී වූ වාර අපට දක්නට ලැබුණි. සම්මා සම්බුද්ධ ශාසනය බබළුවමින් මීත්‍රිගල නිස්සරණ වනසිනසුන ඒකාලෝක කරමින් කල්ප වෘක්ෂයක්සේ විපුල ඵල අපට බෙදා දෙමින් වැඩ සිටි අතිපූජ්‍ය පණ්ඩිත මාතර ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේ තුලින් අපට හමු වූයේ සසුන් බඹසර වැස නිමවන ලද මහරහතන් වහන්සේ නමක් යැයි කීම යුක්ති යුක්තය. සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. මාහිමි දිනපොතෙන් නොයෙක් විදියේ වැඩපිළිවලින් පිරෙන තාපස ජීවිතය ප්‍රධාන අරමුණ යටකරගෙන සිටි මෙයටයි පිරිහීම කියන්නේ. අපේ භික්ෂු ජීවිතයටද මේ තත්ත්වය සිදුවේ. පන්සල් විහාර සෙනසුන්වල වසන භික්ෂූන් වහන්සේලා ඉතාමත් ඉවසලිමත් වෙති. වීරියෙන් දියුණුයි. සංවර ශීලයනට තැනක් නොදීම ඒ පින්වතුන්ගේ අඩුපාඩුවයි. ආරණ්‍ය විවේක සෙනසුන්වල වසන අයට සීල සංවරය ඇතිවන්නට පිළිවන. එයත් නැත්නම් වැඩකට නැතියන් වනු ඇත. මේ පිරිසේ සංවරය ගැන පැහැදුණු ගිහි බෞද්ධයන් විහාර සෙනසුන්වල වසන පැවිද්දන්ගෙන් කරවා ගන්නා පින්කම් ආදිය මේ අයගෙන් කරවා ගැනීමට මාර්ගය හදා ගන්නා සැටි පෙනෙයි. මෙයින් සිදුවන්නේ පිරිහීමකි, දෙපස ගැටීමකි. මේ බව සලකා මෙබඳු වැඩවලදී නුවණින් සලකා වැඩ කරතොත් මැනවි. විවේක පරිසරය දූෂණය වන වැඩ තේරුම්ගෙන ක්‍රියා කළ යුතු බව සිතට ගත යුතුය. ලාභ සත්කාර සිලෝකවලට යට නොවිය යුතුය. අඤ්ඤාහි ලාභූප නිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී. 1962 පෙබරවාරි 12 දින. සිද්ධ ආයුර්වේදඥ කවිරාජ් B.S. අල්විස් මහතා විසිනි. අතිගරු මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ යන නාමය ශාසන ප්‍රතිපත්ති වඩන්නා වූ ගිහි පැවැදි දෙපක්ෂය අතර ඉතා ප්‍රකට පූජනීය ශ්‍රේෂ්ඨ නාමයකි. ශ්‍රී සම්බුද්ධ ශාසනය ආලෝකවත් කළ උන්වහන්සේ අප්‍රමාණ ගිහි පැවිදි පිරිසකගේ ප්‍රයෝජනය පිණිස ඉමහත් මෛත්‍රයෙන් ධර්ම පොත් සම්පාදනය කරමින් ධර්ම අනුශාසනා පවත්වමින්ද භාවනාදිය පිළිබඳ අති දුර්ලභ උපදේශ පහදා දෙමින්ද තමන් වහන්සේගේ අවසානය දක්වාම සැමට අනුකම්පාවෙන් උතුම් ධර්මදානය දී වදාළසේක. මෙම පූජනීය සංඝ පීතෘන් වහන්සේ මීට වසර 35කට ප්‍රථම දනව්කන්දේ යෝගාශ්‍රමයේ වැඩවසන කාලයේදී උන්වහන්සේගෙන් කප්පියාකාර දායකත්වය ලබාගෙන උපස්ථාන කරමින් ධර්ම අනුශාසනා ලබමින් පූජනීය ස්වාමිපාදයාණන් වහන්සේගේ අවසානය දක්වාම ඇසුරු කිරීමේ භාග්‍ය මට ලැබුණි. උන්වහන්සේ වයසට පත්වනු සමගම ශරීර ස්වභාව දිනෙන් දින පැහැපත් වූවාක් මෙන්ම අධ්‍යාත්මික ගුණස්කන්ධය දිනෙන් දින වර්ධනයද විය. සමහර විට ස්වාමීන් වහන්සේට ප්‍රතිකාර කිරීමට එන්නට දන්වා එවන විට මම ද අසනීපවලින් පෙළමින් හුන් නෙමි. කොතරම් අපහසුකම් තිබුණත් මම කෙසේ නමුත් ස්වාමීන් වහන්සේ වෙත එන්නෙමි. නිස්සරණ වනයේ ආරණ්‍යයට පැමිණ අමාරුවෙන් පඩිපෙළවල් නැග මා උන්වහන්සේ වැඩවසන කුටියට ළඟාවත්ම මගේ කයේ තිබුණු පීඩා අසහන දුරු වී උන්වහන්සේ සමීපයට ගිය විට විශාල සහනයක් මට ලැබෙයි. මේ කය දිනෙන් දින දිරා යන බවත් මම මෙම ව්‍යාධීන්ගෙන් නිට්ටාවට සුවය ලබා ගන්නට අප්‍රමාදව භාවනාදී කුසල ධර්මවල යෙදී යුතු බවත් මෙබඳු අවස්ථාවලදී උන්වහන්සේ මට පෙන්වා දුන්හ. යම් කිසි ප්‍රශ්නයක් අසහනයක් පවතින අවස්ථාවක ගරු ස්වාමිපාදයන් වහන්සේ හමුවීමට ගිය විට මා එම ප්‍රශ්නයක් හෝ අසහනය හෝ දැන්වීමට ප්‍රථම එයට පිළිතුරු සහනය ලැබෙන ධර්මයක්ම උන්වහන්සේගෙන් අසන්නට ලැබුණි. මෙය මා බොහෝ වාරවල අත්දැක තිබේ. දිනක් මගේ හිතවත් කල්යාණ මිත්‍රයෙක් ස්වාමිපාදයන් වහන්සේ හමුවීම සඳහා මා සමග ගියේය. ඒ අවස්ථාවේ උන්වහන්සේගෙන් විමසා දැනගන්නට තිබූ ධර්ම ප්‍රශ්නය අප ප්‍රකාශ කරන්නට ප්‍රථම ඊට විසඳුම ලැබෙන ධර්මයක්ම උන්වහන්සේ අපට දේශනා කළසේක. මගේ හිතවතාද මෙම සිද්ධිය ගැන විස්මයට පත්විය. අතිගරු පූජනීය මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ ස්වකීය අධ්‍යාත්මික ගුණයට සමාන ඥානයෙන්ද ඥානයට සමාන ගුණයෙන්ද සමන්විත වූසේක. මෙවැනි කල්යාණ මිත්‍ර උත්තමයන් වහන්සේලාගේ ඇසුර අවවාද ධර්ම අනුශාසනා නිවන දක්වාම ලැබේවා. මාහිමි දිනපොතෙන් මෙදින තදින් සංස්කාරික අනබිරතියකි. විවේක ශබ්දවලින් පිරී ඇත. මේ බාධක මැද්දේ මගේ වැඩද අතපසු කළ නොවේ, කළ යුතු නොවේ. මෛත්‍රිය වැඩීම, විපස්සනාව වැඩීම සක්මනේදී සතර ධාතුන්ගේ ක්‍රියාකාරී ස්වභාවය ප්‍රකට වනසේද නැවතී සිටගෙන කාය කොටස් වෙන්වෙන් කරගනිමින් විපස්සනාවට නැගීමෙන්ද මේ විපස්සනාව පවත්වාලීමි. මෙහිදී ශුන්‍යතා දර්ශනය හා විදර්ශනා ඥාන ලැබීමි. 1983 අටවන මස 6 වන දිනෙන් පැවිදි ජීවිතය සාර්ථක කර ගැනීමට නම් බැහැරී මොන දියුණුවක්වත් නොව සීල සමාධි ප්‍රඥාවන් තමා තුළ දියුණුවට පත් කර ගනිමින් අනුන් තුළද ඒ ගුණ වැඩෙනසේ කටයුතු යෙදීමයි කළ යුත්තේ. 1978 මාර්තු 13 ජේ ජී හේමා ප්‍රේමදාස මහත්මිය විසිනි. මීතිරිගල නිස්සරණ වනසෙනසුනේ විසූ අතිපූජනීය මාතර ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේ දැක ගැනීමට ලැබීම පෙර සංසාරයේදී මාත් මගේ දරුවනුත් එක්ව කළ මහා පිනක ප්‍රාතිහාර්ය ජනක පුණ්‍ය විපාකයන් බව සිතා සනසෙමි. දිනපතාම පින්කම් වන්දනාමාන හා මහා පරිමාණ පරිත්‍යාගයන් කරමින් සිට හදිසියේම මැදිවියේ පරලොවසපත් වූ මාගේ දයාබර ස්වාමි පුත්‍ර සද්ගුණවත් ජේ ජී ප්‍රේමදාස මහත්මයා උදෙසා මීතිරිගල නිස්සරණ වනයේ භාවනායෝගී සහ සඟරුවන් භාවනායෝගී සඟරුවනට දානය පිරිනැමීම පිණිස මාදරු පිරිසත් සමග මීතිරිගලට ගියේ 1974 දීය. එහිදී අතිපූජ්‍ය ඥානාරාම මාහිමිපාණන් වහන්සේගේ දර්ශනයෙන් ඈත අතීතයේ වැඩ සිටියා වූ මහරහතන් වහන්සේ නමක් දැකීමෙන් ඇතිවනු වැනි ප්‍රසාද යක් මගේ සිත පහළ විය. එතැන් සිට මසකට වරක්වත් අතිපූජ්‍ය මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් විමසමින් අවශ්‍ය බේත් හේත් වෛද්‍ය පහසුකම් සලසා දෙමින් බණ දහම් අසා ගනිමින් මාහිමිපාණන් වහන්සේගේ උපදෙස් අනුව භාවනා කමටහන් වඩමින් අනන්ත අපරිමාණ පින්කම් රැසක් කර ගැනීමට අතිපූජ්‍ය ඥානාරාම මාහිමිපාණන් වහන්සේගේ යහපත් ඇසුර නිසා මට ඉඩ ලැබුණු බව සිහිපත් කරනුයේ අසීමිත ගෞරවේනි. අතිගරු මාහිමිපාණන් වහන්සේ ඈත සසරේදී මගේම දයාබර පියාණන් වහන්සේ නමක් වන්නට ඇතැයි මා සිතන්නේ හද පිරීගත් ඉමහත් භක්තියෙනි. මීතිරිගල නිස්සරණ වන සංරක්ෂණ මණ්ඩලයේ සමාජිකත්වය මා ලබාගත්තේද අතිගරු මාහිමිපාණන් වහන්සේගේ කරුණා මහිමේ නිසාමය. 1982 වර්ෂයේ අගෝස්තු 4 වෙනිදා සිට නොවැම්බර් 2 වෙනිදා තෙක් වස්සාන 3 මාසය තුළ අපගේ නිවස සංඝාවාසයක් වශයෙන් කැපකොට අතිපූජනීය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ආරණ්‍යවාසී සුපේශල ශික්ෂාකාමී ස්වාමීන් වහන්සේලා 4 නමක් වස්වස්සවා සාරාණීය ගිලානෝපස්ථාන මහා පින්කම් රාශියක් මටත් මාගේ දරු පිරිසටත් හිතමිතුරන්ටත් අත්කර ගැනීමේ භාග්‍ය උදා වූයේද මාහිමිපාණන් වහන්සේ ඉමහත් කරුණා මෛත්‍රියෙන් අපගේ වස් ආරාධනය පිළිගත් නිසාමය. වර්ෂ 1983 දී අතිගරු මාහිමිපාණන් වහන්සේගේ සමත විදර්ශනා භාවනා මාර්ගය නම් පොත මුද්‍රණය කරවා ධර්මදාන වශයෙන් බෙදා හැරීමට අපට අවස්ථාව සැලසුනේද මාහිමිපාණන් වහන්සේගේ කරුණා මහිමේ ආනුභාවේනි. 1990 නොවැම්බර් මසදී අතිගරු මාහිමිපාණන් වහන්සේ ගිලන් වූ විට අප කෙරෙහි කරුණාවෙන් ගිලන් උපස්ථාන ලැබ ගැනීමට අප නිවසට වැඩම කළහ. එහෙයින්ම එතැන් සිට 1991 අප්‍රේල් මස දක්වා අප නිවස නැවත වරක් සංඝාවාසයක් ලෙසින් කැපකොට ගිලානෝපස්ථාන සලස්වා මාහිමිපාණන් වහන්සේ සුවපත් කර ගැනීමේ මහා පුණ්‍ය ලාභයට අපට ලාභේ අපට අත්කරගත හැකි විය. 1990 නොවැම්බර් මසදී අතිගරු මාහිමිපාණන් වහන්සේ ගිලන් වූ විට අප කෙරෙහි කරුණාවෙන් ගිලන් උපස්ථාන ලැබ ගැනීමට අප නිවසට වැඩම කළහ. එයින්ම එතැන් සිට 1991 අප්‍රේල් මස දක්වා අප නිවස නැවත වරක් සංඝාවාසයක් ලෙසින් කැපකොට ගිලානෝපස්ථාන සලස්වා මාහිමිපාණන් වහන්සේ සුවපත් කර ගැනීමේ මහා පුණ්‍යලාභය අපට අත්කරගත හැකි විය. 1991 දෙසැම්බර් 11 වනදා මාහිමිපාණන් වහන්සේගේ 90 වන උපන්දිනය නිමිත්තෙන් කැලණිය රජමහ විහාරයේදී පැවැත්වුණු මහා චෛත්‍ය බෝධි පූජාවට සහභාගී වීම පිණිස 1991 දෙසැම්බර් 8 වනදා අප නිවසට වැඩම කළ මාහිමිපාණන් වහන්සේ අප කෙරෙහි කරුණාවෙන් 1992 ජනවාරි 15 දා තෙක්ම වැඩ සිටීම නිසා නැවත වරක් අපට උත්කෘෂ්ට සංඝ උපස්ථානමය පිනක් සිදු කර ගැනීමට වරම් ලැබුණි. ඒ අතරතුර දෙසැම්බර් 11 වනදා අතිපූජ්‍ය කඩවැද්දූවේ ශ්‍රී ජිනවංශ මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ 69ක් පමණ වූ ආරණ්‍යවාසී ශික්ෂාකාමී සංඝරත්නය අප නිවසට වැඩම කළ අතර අප අතිගරු මාහිමිපාණන් වහන්සේට සෙත් පතා ඒ අනුත්තර සංඝරත්නයට දන් පිළිගැන්වීමේ පරම භාග්‍ය අපි ලද්දෙමු. එය අතිගරු මාහිමිපාණන් වහන්සේ ජීවමානව වැඩ සිටියේදී සිදු කළ අවසාන උපන්දින පින්කම විය. අතිගරු මාහිමිපාණන් වහන්සේගේ කාරුණික මඟ පෙන්වීම යටතේ අතිපූජ්‍ය කඩවැද්දූවේ පණ්ඩිත මාහිමිපාණන් වහන්සේ හා අතිපූජ්‍ය නායුවනේ අරියධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සුපේශල ශික්ෂාකාමී ආරණ්‍යවාසී සංඝරත්නය ඇසුරු කිරීමට, වැඳීමට, පිදීමට, නොයෙක් ආකාරයෙන් උපස්ථාන කිරීමට අපට අවස්ථාව සැලසුණු බව සිහිපත් කරනුයේ උතුරා යන ශ්‍රද්ධාවෙනි. අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස යන මහා සංඝරත්නයේ ගුණය අනුව මාතර ශ්‍රී ඥානාරාම නායක මාහිමිපාණන් වහන්සේ නිසා අපමණ කුසල් දහම් සිදු කර පාරමී සපුරා ගැනීමට කොතරම් දෙනෙකුට මඟ පෑදුනේ දැයි සිතා ගැනීමට පවා අපහසුය. සක්කෝ, උජු, සූජු, සුවචෝ, මුදු, අනතිමානි, සන්තුස්සකෝ, සුබරෝ, අප්පකිච්චෝ, සල්ල, හුකවුත්ති, සන්තින්ද්‍රියෝ, නිපකෝ, අප්ප ගබ්බෝ, කුලේසු, අනනුගිද්දෝ, නචකුද්දං සමාචරේ යනුවෙන් සාන්තිපදයට යනු කැමති අත්ත කුසලයා විසින් සම්පාදනය කළ යුතුයයි වදාළ කරණීය ධර්ම සියල්ල අතිගරු ඥානාරාම නාහිමිපාණන් වහන්සේගේ ශාන්ත ධර්ම දේහය තුළින් සක්සුදක්සේ අපට දැකගන්නට ලැබීම භාග්‍යකි. රතවිනීත ප්‍රතිපදාව, නාලක ප්‍රතිපදාව, තුවට්ටක ප්‍රතිපදාව, මහා අරියවංශ ප්‍රතිපදාව හා චන්ද්‍ර උපෝම ප්‍රතිපදාව නම් වූ අති උත්තම ශාසන ප්‍රතිපදාවන් සියල්ල අතිපූජනීය මහෝපාද්‍ය මාහිමිපාණන් වහන්සේගේ පාරමී පුණ්‍ය දේහය තුළින් නෙත් පුරා දැකගත්තෙමු, සිත පුරා සැනසීගත්තෙමු. වර්ෂ කෝටි ගණනකින්වත් දැක ගැනීමට නොලැබෙන තරමේ සම්බුද්ධ ශාසන භාරධාරී මහා සංඝ පීතෘන් වහන්සේ නමක් වූ අතිපූජනීය ප්‍රධාන කර්මස්ථානාචාර්ය මහෝපාද්‍ය පණ්ඩිත මාතර ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්ස පුරා 20 වසරකට ආසන්න කාලයක් තිස්සේ ඔබ වහන්සේගේ කල්යාණ මිත්‍ර සම්පත්තිය පිහිට කොටගෙන මාද මගේ ආදරණීය දූදර පිරිස හා ඥාති හිතමිතුරන්ද විසින් රැස්කර ගන්නා ලද්දා වූ දාන, සීල, භාවනාදී ආමිස ප්‍රතිපත්තිමය සකල කුසල සම්භාරය උන්වහන්සේගේ ශ්‍රී පාද මූලයේ වැඳ නමස්කාර කරමින් පූජා කරමු. පූජා වේවා. නිවන් දක්නාතුරු පූජනීය මාහිමිපාණන් වහන්සේගේ උතුම් කල්යාණ මිත්‍ර සේවනය අපට ජාති ජාතීන් ලැබේවා. ඔබ වහන්සේ පැතු උතුම් බෝධියෙන් ශාන්ත නිවන්සුව අත්වේවා. අපගේ තිදොරින් සිදු සියලු වරදට සමාවන සේක්වා. ස්වාමීනි අවසර, අපගේ ගෞරවාදර භක්ති ප්‍රණාමය පිළිගන්නා සේක්වා. සතං සමාගමෝ හෝතු යාව නිප්පාන පත්තියා. සීවලී බාරේ ගරු සභාපති, වරලත් පාලන ගණකාධිකාරී, මිත්‍ර වෙත්තමුනි මහතා විසිනි. 1985 වර්ෂයේදී මා බුද්ධ ධර්මයේ දැඩි අවශ්‍යතාවකිනුත් උනන්දුවකිනුත් අනුගමනය කරන කල්හි ගැඹුරු ධර්ම කරුණක් වටහා ගැනීමට උපකාරයක් අවශ්‍ය විය. මේ අවස්ථාවේදී මාගේ හිතවත් ඥාතිවරයෙකුගෙන් මීතිරිගල නිස්සරණ වනය ගැනත්, එහි වැඩි සිටින සේනාසනාධිපති කර්මස්ථානාචාර්යවරයන් වහන්සේ ගැනත් විශාල ගුණකථනයක් අසන්නට ලැබුණේය. ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටින බෝධීන් වහන්සේට ආරක්ෂක බෝධි ප්‍රාකාරයක් ගොඩනැගීමට අවශ්‍ය බවත්, එය ඉදිකරන ලෙසත් මාගේ ඥාතිවරයා මගෙන් ඉල්ලා සිටියේය. 1985 ජුනි මස 9 වනදා මාගේ ඥාතීන් සමග මම නිස්සරණ වනයේ බලා පිටත් වුනිමි. එදා ඒ කන්ද නගින අවස්ථාවේදී ජීවිතය පිළිබඳ කලකිරීමකුත් ධර්ම කරුණට පිළිතුරක් ලබා ගැනීමේ දැඩි බලාපොරොත්තුවකුනුත් මගේ සිත තුළ බලපෑවේය. නොබෝ වේලාවකින් අතිපූජ්‍ය නායක ස්වාමීන් වහන්සේට නමස්කාර කර අපි සාකච්ඡාවෙහි යෙදුනෙමු. ප්‍රථමයෙන් උන්වහන්සේගේ කැමැත්ත පරිදි බෝධීන් වහන්සේට අවශ්‍ය ප්‍රාකාරයේ සෑදීමට මම නොපැකිල බාරගත්තෙමි. ඉන්පසු මාගේ ප්‍රශ්න කීපය උන්වහන්සේට ඉදිරිපත් කළෙමි. ඊතා ගැඹුරු ධර්මයක් ඊතාත්ම ලිහිල් කොට එය විපස්සනා භාවනාවෙන් ප්‍රත්‍යක්ෂ කරගන්නා ආකාරය උන්වහන්සේ ඊතාත්ම පැහැදිලිව මට වටහා දුන්සේක. උන්වහන්සේගෙන් අවසරගෙන මා නිස්සරණ වනයේ කන්ද බැස්සේ ඊතාත්ම බලවත් ප්‍රීතියකිනි. ඒ දින පටන් මම උන්වහන්සේගේ කීකරු ගෝලයෙකු හා දායකයෙකු වශයෙන් මාගේ ජීවිතය හැඩගස්වා ගතිමි. අතිපූජ්‍ය මාහිමිපාණන් වහන්සේ ලංකාවේ බුදුසසුනේ මහා පර්වතයක්සේ නොසැලී වැඩවිසූසේක. 37 බෝධිපාක්ෂික ධර්මයන්ගෙන් බැබළුණු පින්කඳක්සේ වැඩවිසූහ. උන්වහන්සේගේ ගම්භීර ප්‍රඥා ලෝකයේ පිහිට සියල්ලන්ටම ලැබුණි. උන්වහන්සේ සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් තහවුරුණු ජීවිතයක් ගත කළසේක. මෛත්‍රියෙන් කරුණාවෙන් පිරී ගිය මාහිමිපාණන්ගේ උපදෙස් අනුව බොහෝ දෙනෙක්ම තම ජීවිතයේ ධාර්මිකව හැඩගස්වා ගත්හ. මුදිතාව උන්වහන්සේට ආහාරයක් විය. ලාභ අලාභ, යස අයස, නින්දා ප්‍රශංසා, සැප දුක් සියල්ල උපේක්ෂාවෙන් පිළිගත්සේක. මාහිමිපාණන් වහන්සේට තීක්ෂණ බුද්ධියක් හා අනුන්ගේ සිත් සතන් නිරායාසයෙන් පුබුදු කිරීමේ හැකියාවක් තිබුණි. උන්වහන්සේ දැඩි ඍජුභාවයකින් සමන්විත වූසේක. මේ සම්බන්ධයෙන් මට ලැබුණු විශේෂ අත්දැකීමක් සඳහන් කිරීම උචිතයයි සිතමි. දිනක් මාහිමිපාණෝ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේ. ඒ රෝහලේම උන්වහන්සේගේ ගෝල පොඩි හාමුදුරු නමක්ද ප්‍රතිකාර ලැබමින් සිටියේය. එදා මේ පොඩි හාමුදුරුවන්ට උදේ දවල් දෙවේලෙම දාණය වළඳන්නට නොහැකි විය. එදින සවස් වන විට පොඩි හාමුදුරුවන්ට ඉවසන්නට බැරි තරම් බඩේ වේදනාවක් ඇති විය. මෙයට තව හේතුවක් වූයේ බෙහෙත්වල සැර බලපෑමය. එම නිසා වෛද්‍යවරුන්ගේ උපදෙස් වූයේ වහාම ආහාර ගැනීමට අවශ්‍ය බවය. පොඩි හාමුදුරුවෝ මෙය භාරගත්තේ නැත. එහෙත් වෛද්‍යවරුන්ගේ බලකිරීම නිසා නායක ස්වාමීන් වහන්සේලාගේ අවසරය ලැබුණහොත් ආහාර ගැනීමට මම සූදානම් වන බව මට ප්‍රකාශ කළහ. මේ සිද්ධිය මම මාහිමිපාණන්ට දන්වා සිටියෙමි. එවිට මාහිමිපාණෝ, සංසාරයේ කෑව ඇති, ඔන්න ඔහෙ ඉන්න දෙන්න යැයි කියමින් සිනාසුනහ. මෙම තීක්ෂණ පිළිතුරෙන් මාගේ මනස පිනා ගියා පමණක් නොව මුළු සංඝ සමාජයටම එය කොතරම් අගනා අවවාදයක් දැයි සිතුනි. මාහිමිපාණන් වහන්සේගේ තවත් එක් විශේෂ ලක්ෂණයක් වූයේ නොඉල්ලීමේ සාරාණීය ගුණයයි. දායකයෝ ඕනෑම දෙයක් සැපීමට සූදානම්ව සිටියහ. එහෙත් මාහිමිපාණන් කවදාවත් පුද්ගලික පරිහරණයට කිසි දෙයක් ඉල්ලුවේ නැත. දායක පිරිස පූජෝපහාර කිරීමට ඉඩ ලබා ගත්තේ බලවත් ආයාසයකිනි. මේ දුර්ලභ ගුණය නිසාම මාහිමිපාණන්ට අවශ්‍ය සියලු පහසුකම් වලින් කිසිදු අඩුවක් වූයේ නැත. විශාල දායක පිරිසකගෙන් පුද සත්කාර ලැබුණි. මාහිමිපාණන් බොහෝ දේ පිළිගත්තේ අනෙක් සංඝ පිරිස සඳහාය, නැතහොත් ශාසනයේ අභිවෘද්ධියටය. අතිපූජනීය මාහිමිපාණන් වහන්සේ ආචාර්යන් වහන්සේ නමක් වශයෙන් අතිශ්‍රේෂ්ඨය. උන්වහන්සේ ගුරුවරයන්ගේත් ගුරුවරයෙකි, කල්යාණ මිත්‍රයන්ගේත් උසස්ම කල්යාණ මිත්‍රයෙකි. අතිගරු ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේ සමීපව සේවනය කිරීමට ලැබීම මාගේ ජීවිතයේ ලැබුණු ලොකුම වාග්ය වශයෙන් මම සලකමි. මාහිමි දිනපොතෙන් සම්මා සම්බුද්ධ ශාසනය රැක ගැනීම පැවිදි පක්ෂයට පමණක් නොව ගිහි පක්ෂයටද අයිති වැඩක් බව නොසලකන සැටි පෙනෙයි. පැවිදි පක්ෂයේ සසුන් වැඩෙහි නොයදෙන විට ගිහියෝ සසුන් ගුණයන් තමා තුළ නැතිව තිබියදීම කෑ ගසති. තම හිතවත් පැවිද්දන් සසුන් වැඩ පිරිහෙළන විට නිහඬ වෙති. තමන් තුළ සසුන් ගුණයන් වර්ධනය කර ගැනීමේ අදහසක් ඔවුන් තුළ නැත. මෙයින් සසුන් පිරිහෙළීමේ වරදට කොටස්කරුවන්සේ ගිහියන්ද සැලකිය හැකිය. මෙසේ දෙපැත්තෙන් දෙපැත්තට දොස් නගාලීමද සුදුසු නැත. එකතු වී ඒකමතිකව සසුන් ගුණ වඩමු. 1978 මැයි 24 දිනෙන් මෝහය බරපතල ක්ලේශයකි. ලෝභ දෝස දෙකම එතරම් දියුණු වන්නේ මේ මෝහය නිසා නොවේද? නොනැවතී වර්ධෙහි යෙදෙන්නේ මේ මෝහය කරන උදව්ව නිසා නොවේද? උගත්තු මේ මෝහය සමග කොතරම් නොතරම් කම් නොකරද්ද? උගතා ළඟ ඇති දැනීමේ හෝ හැඳිනීමේ අංශය ඉදිරිපත් කරගෙන බොහෝ හපන්කම් දක්වයි. නොහඳුනන නොදන්නා අංශයන් ගැන වසා තැබීමට උදව් දෙන මේ මෝහය අකුසල පක්ෂයේදී දක්වන්නේ ඥාන ගතියකි, ප්‍රඥා ලක්ෂණයකි. එයින් ඒ අකුසලයද සම්පූර්ණ කිරීමට හොඳට ඉඩ සැලසෙයි, සසර දික් වෙයි. 1978 නමෝන මස 14 දිනෙන් මීතිරිගල ශ්‍රී ඥානාරාම ධර්මායතනයේ නිර්මාතෘවර නුගේගොඩ බෞද්ධ කල්යාණ මිත්‍ර සංගමයේ ගරු අනුශාසක වරලත් ගණකාධිකාරී එන්.ජී.පී. පණ්ඩිතරත්න මහතා විසිනි. දස දෙස සුවඳ විහිදුවමින් දිගු කලක් තිස්සේ සසුන් විල ශෝභාවවත් කළ සුගන්ධ පුෂ්පයක් මෙන් සිල් සුවඳ විහිදුවමින් ඥාන ප්‍රභාවෙන් ප්‍රභාවත් වූ අපවත් වී වදාළ අතිගෞරවනීය මාතර ශ්‍රී ඥානාරාම මාහිමිපාණෝ තපෝගුණයෙන් අනූන වූ විරල ගණේ අතිශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේ නමකි. උන්වහන්සේ සමරණ මෙවන් අවස්ථාවක අල්පේච්ඡ දැහැමි දිවියක් තුළ ගැබ්ව පැවතුණු ගුණ සමුදායෙන් බිඳක් එළිදැක්වීම ගරු ඥානාරාම නාහිමියන්ට දක්වන කෘතවේදී උපහාරයක් සේ සලකමු. පස්කම් සැප පිරුණු සුකෝපභෝගී සමාජය තුළින් අභිනිෂ්ක්‍රමණය කොට වනපෙතක හුදකලාව නිසංසල තපස් මගකට දිවි කැප කළ ඥානාරාම මාහිමියන් වහන්සේ දැහැමි දිවියකට සංසුන් මනසක් තුළින් වැඩෙන ආධ්‍යාත්මික ශක්තියත් සංහිඳියාවත් පෙරතුකොටගත් ශාසන බ්‍රහ්මචරියාවට නිවනට මග බව වටහාගෙන එමගින් ශ්‍රාවක ජනයාත් ස්වකීය ජීවිතයත් සාර්ථක අරමුණක් කරා මෙහෙයවීමට දැරූ ප්‍රයත්නය අතිවිශිෂ්ටය. එමගින් උදාර ශාසනික සේවයක් වූ වනසෙනසුනේ ප්‍රතිපදාවේ උත්තරීතර කාර්යභාරයට උරදුන් අයුරු උන්වහන්සේගේ නිසංසල ජීවිතය තුළින් කැපී පෙනුණු විශේෂ ලක්ෂණයක් විය. මෙවන් සඟරුවනක් හමුව ඇසුරු කිරීමටත් දහම් පිළිසඳරක යෙදීමටත් අවවාද අනුශාසනා ලැබීමටත් අවස්ථාවක් ලදොත් එය බොදු දිවියක දුර්ලභ සම්පන්න වාසනාවත් වාසනාවන්ත මොහොතක් බව කිව මනා නොවේ. සීලගුණයෙන් තපෝගුණයෙන් යුත් වනවාසී භාවනායෝගී මාහිමිපාණන් වහන්සේ නමක් හමුවීමට ලැබුණු ඒ අවස්ථාව මටද උදා වූයේ මින් දෙතිස් වසරකට පමණ පෙර මිතුරෙකු සමග ගොස් උන්වහන්සේ බැහැදුටු විටකදීය. ප්‍රථමයෙන්ම උන්වහන්සේ මුණ ගැසුණු එම මොහොත අප ජීවිතය තුළ පුදුම වෙනසක් ඇත කිරීමට සමත් වූ බැව් විශේෂයෙන් සඳහන් කළ යුතුය. එම ප්‍රථම මුණ ගැසීමෙන් පසු ඇසුරට පත්ව වසර 32ක් දිවි මඟ පසුකර ආපහු බැරේ හැරී බැලීමේදී අප ජීවිතය තුළ සිදු වී ඇති වෙනස කුමක්දැයි පැහැදිලිව දක්නට ලැබේ. ශාසනික ප්‍රතිපදාව කෙරෙහි පුදුම සහගත ලෙස අප ජීවිතය නැඹුරු වී තිබෙන අයුරු දක්නට ලැබෙන්නේ උන්වහන්සේගේ උදාර ශාසනික සංග්‍රහයේ ප්‍රතිඵල අපටද බලපෑ නිසායි වටහා ගත හැකිය. උන්වහන්සේ මුණගැහෙන ඕනෑම මොහොතක හිස් වචන හා නිසරු කතාවලින් තොර දහම් පිළිසඳරකම යෙදීම ඥානාරාම නාහිමියන් තුළ දක්නට ලැබුණු උදාර ගුණාංගයක් විය. අප මුණගැසුණු මුල් අවස්ථාවෙහිම අප සමගද දහම් පිළිසඳරක යෙදුණු උන්වහන්සේ දුර්ලභ බුද්ධෝත්පාද කාලයක මිනිසත් බව ලබා සිටියේදී එයින් නිසි ප්‍රයෝජන ලොගෙන සමාජයේ දුෂ්චරිතෙහි ඇලී ගැලී සිටීම ඛේදජනක බවත් එමගින් වෙන්ව වහා කුසල් දහමෙහි යෙදීම අවශ්‍ය බවත් කියා සිටියහ. මෙහිදී මගේ අදහස් පළ කරමින් වර්තමාන භික්ෂු පිරිසත් බෞද්ධ සමාජයත් පිරිහීමේ ප්‍රපාතය කරා ගමන් කරමින් සිටින බැවින් මේ උදුරෙන් ශාසනය බේරා ගැනීම පිණිස වහා ප්‍රතිකර්මයක් යෙදීම අවශ්‍ය බැව් කියා සිටියමි. එවැනි ශෝචනීය තත්ත්වයකින් සසුනත් සමාජයත් බේරා ගැනීම පිණිස විනයානුකූල විෂයමාලාවන් අන්තර්ගත වන ප්‍රතිපත්තිමය පදනමක් මත ගොඩනැගුණු භික්ෂු අභ්‍යාස අධ්‍යාපන ක්‍රමයක අවශ්‍යතාවත් ඒ සඳහා පුහුණු ආයතනයක් පිහිටවිය යුතු බවත් පෙන්වා දුන්නෙමු. එයට සවන් දුන් ඥානාරාම මාහිමියෝ අනාගත සසුන හා සමාජය පිළිබඳව ලැයි හටගත් බලවත් සංවේගයකින් යුතුව අනුකම්පා සහගතව මෙම වැඩපිළිවෙලට ප්‍රසාදය පළ කරමින් ඒ අනුමත කළහ. හමු වූ හැම අවස්ථාවකම උන්වහන්සේ ඒ සඳහා අප දිරිගන්වමින් කතා කළහ. ගරු නාහිමියන්ගේ දිරිමත් කිරීමෙන් පිබිදුණු සිතති අපිද විශේෂ උනන්දුවකින් හා කැපවීමකින් යුතුව ක්‍රියාකොට නොබෝ කලකින්ම එබඳු ආයතනයක් බිහි කිරීමට සමත් වුනෙමු. මීතිරිගල නිස්සරණ වනසෙනසුන පාමුල මනරම් නිසසල පරිසරයක පිහිටි ශ්‍රී ඥානාරාම ධර්මායතනයේ නමින් හඳුන්වනු ලබන්නේ උන්වහන්සේගේ අවවාද අනුශාසනා අනුව යමින් ගොඩනැගුණු එම භික්ෂු අභ්‍යාස ආයතනයයි. වනසෙනසුනක අංගෝපාංගයන්ගෙන් අනුනව විනයානුකූලව ශාසනික ආයතනයක් ලෙස මෙය සකස් වී ඇත්තේද ගරු මාහිමියන්ගේ මඟ පෙන්වීම නිසා බැව කිව යුතුය. ගරු ඥානාරාම මාහිමියන්ගේ මඟ පෙන්වීම මත බිහි වූ මෙම ආයතනය උන්වහන්සේට නොකියාම ඥානාරාම ධර්මායතනය යනුවෙන් නම් කරන ලද්දේ ජීවතුන් අතර සිටියදීම උන්වහන්සේට කෘතවේදීව ගෞරව දැක්වීමක් වශයෙනි. ශාසන ස්ථිතියත් බ්‍රහ්මචර්යාවත් භාවනායෝගී තපෝගුණයත් අකණ්ඩ සිල්පද රැකීමත් භික්ෂු ජීවිතයකට විශිෂ්ට අරමුණු කරගත් ඥානාරාම මාහිමියන් වැනි දුර්ලභ ගණයේ නාහිමි නමකගේ අභාවය සසුනටත් සමාජයටත් දැරිය නොහැකි පාඩුවක් වුවද උන්වහන්සේ වෙතින් බිහි වූ යෝගාවචර භික්ෂු පරපුරත් වනසෙන්සුන් ප්‍රතිපදාවත් අනාගතෙහි සසුනට අනූපම සේවයක් සලසුණු නිසැකය. මාතර ශ්‍රී ඥානාරාම නාහිමි නාමය සසුන් කෙතෙහි පැන නැගුණු සඳුන් රුකක් සේ සදාකාල්හිම දස දෙස සුවඳ විහිදුවනු ඇත. ඥානාරාම මාහිමියන්ට නිවන් සුවත් වේවා. මාහිමි දිනපොතෙන් කළමනා වැඩ ගැන කිසිදු නිශ්චයාත්මක කල්පනාවක් නැතිව කාලය ගෙවා දැමීම සාපරාධී ක්‍රියාවකි. 1962 අප්‍රේල් 3 දිනෙන්